සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේන විත්ත සූත්‍රයේ ගාථාවක්. සද්දේන විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. සච්ඡං හවේ සාධු තරං රසානම් පඤ්ඤා ජීවෙන් ජීවිතමාහු සෙට්ඨං. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවි කෙනෙක් උන්වහන්සේගෙන් ආපු ප්‍රශ්නකට දීපු පිළිතුරක් තමයි මේ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ. දිනක් රාත්‍රී යාමේහි ප්‍රදේශයම ආලෝකවත් කරමින් භාගතුන් වහන්සේ වෙත පැමිණි එක්තරා දෙවි කෙනෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, මේ ලෝකයේ කෙනෙකුට තියෙන උසස්තම ධනිය මොකක්ද කියලා. ඊළඟට ඒ දෙවියන් ප්‍රශ්න කරනවා, කුමන දෙයක් පුහුණු කරවතින් සැපගෙන දෙනවද? රසයන් අතරින් උතුම් රසය මොකක්ද කියලා. කොහොම ගත කරන ජීවිතයේද උතුම් ජීවිතය කියලා මේ ආදී වශයෙන් ප්‍රශ්න හතරක් බුදුරජාණන් වහන්සේ වෙතින් විමසනවා. ඒදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා, සද්දේද විත්තං පුරිසස සෙට්ටං, මේ ලෝකේ ඉපදුනා වූ කෙනෙකුට තියෙන උසස්තම ධනය ශ්‍රද්ධාව කියලා. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති, ධර්මයේ මනාව පුහුණු කරවතින් සැපගෙන දෙනවා කියන එක. සච්ඡං අවේ සාදු තරං රසානං, රසයන් අතුරින් සත්‍ය රසය ඒකාන්තයෙන්ම උතුම් කියලා දේශනා කළා. පඤ්ඤා ජීවෙන් ජීවිතම අවසෙට්ටම්, ප්‍රඥාවන්තව ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා. මේ ගාථා ධර්මයෙන් කරුණු හතරක් විස්තර කරනවා. ශ්‍රද්ධාව, ධර්මය, සත්‍ය සහ ප්‍රඥාව. පළවෙනි කාරණේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි තියෙන ප්‍රසාදය, ගෞරවය, විශ්වාසය. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී නික්ලේශී සම්බුදු ගුණය කෙරෙහි තියෙන ප්‍රසාදය, විශ්වාසය. ධර්මෙහි ස්වාක්ඛාතාදී ගුණයන් පිළිබඳව තියෙන ප්‍රසාදය, විශ්වාසය. මහා සංඝරත්නය අනුගමනය කරන ආරස්තනික මාර්ගය පිළිපදින ජීවිත ගත කරන උතුමන් පිළිබඳව තියෙන විශ්වාසයේ ගෞරවය. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන යාකරන කාරණය තමයි ධර්මය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සිය ගුරුවරයා වශයෙන් සමා ගත්තා. ධර්මය කියන්නේ ධර්මය. සංඝරත්නය කියන්නේ ධර්මයේ සිය ජීවිතයෙන් පිළිපදින පිරිස. අවසාන වශයෙන් ගත්තොත් ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. සද්ධාතේ තථාගතස්ස බෝධින් කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු යථාර්ථය, චතුරාර්ය සත්‍ය, හේතුඵල ධම, පටිච්චසමුප්පාද සංඛ්‍යාත, මේ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන විශ්වාසය. අන්නේ විශ්වාසයේ තිබුණු පමණට එකාතකින් අපි අකුසලයෙන් මිදලා දාන ආදී කුසල ධම් සිදු කරලා සුගතිගාමී මාර්ගයේ ස්ථාවර කරගන්නවා. අනිත් අතින් ඒ ශ්‍රද්ධාව ප්‍රසාදයේ තිබුණු පමණට අප ජීවිතය තුළින් දුකේ නිදහස් වීමේ මාර්ගයේ ගමන් කරනවා. අවිද්‍යාවත් වේව, අතීත විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ කියපු විදිහට අවිද්‍යාව නිරුද්ධ වෙන ආකාරයට අපි අපේ ජීවන චර්යාව සකස් කරගන්නවා. මෙන්න මේ ශ්‍රද්ධාව ධනයක් වෙන්නේ කොහොමද? අප බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහි කරන මොහොත අපේ හිතේ මහත් වූ කුසලයක්, සතුටක්, ප්‍රසාදයක්, ප්‍රීතියක් උතුර යන අවස්ථාව. ඒක අපේ ජීවිතයට මහා ධනයක් වෙනවා. ධනයෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන සතුට. එතකොට යම් කෙනෙක් තෙරුවන් සිහි කරනවා නම්, ධර්මයේ සමග ජීවත් වෙනවා නම්, එයාගේ ජීවිතයේ සතුට කෙරී ඉතිරි යනවා. ඒ ඔහුට ධනයක් වෙනවා. ශ්‍රද්ධාව මෙලොව ඉපදිච්ච පුද්ගලයාට උතුම් ධනෙ විදිහට දේශනා කරේ එකයි. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති, ධර්මයේ හැසිරීම සැපගෙන දෙනවා කියලා සඳහන් කරනවා. ධර්මය කියන්නේ පින්නතුනි අපේ දුකේ නිදහස් වීමට තියෙන මාර්ගය. කෙටියෙන් කිව්වොතින් ආරස්සණික මාර්ගය. සම්මාදිට්ඨිය පෙරමුණේ තබාගෙන යහපත් සංකල්පනාවලින් තම වචනයේ ක්‍රියාව සංවර කරගනිමින් යහපත් දිවිභවතා ගත කරමින් යහපත් උත්සාහය තුළින් සතිය සහ සමාධිය දිනු කරන මෙන්න මේ ආරස්සංගික මාර්ගය පිළිපදිනවා නම් මෙය උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා කියලා සඳහන් කරනවා. මේ ඍජු මාවත නිවෙන සැනසෙන මාවත මාර්ගයන් අතුරින් ආරක්ෂණික මාර්ගයේ උතුම්ම මාර්ගයේ විදියට ධර්මයේ සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් ආරක්ෂණික මාර්ගයට අනුව නැත්තම් සීල සමාධි ප්‍රඥානුව සිය ජීවිතය සකස් කරගන්නවා නම් එපමණට ජීවිතයේ දුකෙන් නිදහස් වෙලා සතුටෙන් සැනසීමෙන් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. සත්‍යං හවේ සාදු තරංග සානම් මේ ලෝකයේ තියෙන රසයන් අතරින් සත්‍ය රසය උතුම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු යථාර්ථය එක අතකින් කම්මසකතා ඥානය අනිත් අතින් සතු සත්‍ය සම්මා දිටිය පාදක කරගත්තු ලෝක යථාර්ථය අපේ හිත මුල්ලා කරන දේවල් වලට අනුව අපට සැප හෝ දුක් විපාක ලැබෙනවා. හිත අපිරිසිදු යමක් කළොතින් දුකත් හිත පිරිසිදු යමක් කළොතින් සැපත් තමන්ට ලැබෙන බව පිළිබඳව විශ්වාසය. එවැගේම අවිද්‍යාව පාදකව ඇහැට පේන රූපයේ නිරුද්ධ වෙච්ච දෙයක් බව නොදැන අපි යමක් කරනවා නම් කියනවා නම් හිතනවා නම් ඒ තුලින් සංසාර චක්‍රයේ ගොඩනැගිලා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මේ දුක ඇති වෙන ආකාරයත් ඇහැට එළමෙන රූපයේ නිරුද්ධ වෙච්ච දෙයක් බව දිට්ඨිය දිට්ඨමත්සන් ස්වභාවය යථා පරිදි දැකලා ප්‍රඥාවෙන් ජීවත් වෙනවා නම් ධර්මයට අනුව ජීවත් වෙනවා නම් අන්නේ සත්‍ය පදනම් කරගත්තු ජීවිතයෙන් අවිද්‍යායත්තේ වාසිය සිවිරාග නිරෝධහ සංඛාර නිරෝධෝ කියපු විදියට අවිද්‍යාව සම්පූර්ණයම නිදහස් වෙලා අපට ජරා මරණ වලින් නිදහස් වෙනට හැකියාව ලැබෙනවා කියන මෙන්න මේ කම්මසගත සම්මාදිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨිය පාදක කරගත්තු සත්‍යය තමයි ලෝකයේ තියෙන ඉහළම රසය විදියට දේශනා කළේ. මේ සත්‍ය කිසිදාක බොරු කරන්න බෑ. මේ සත්‍ය බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණත් නොවුණත් ලෝකයේ හැමදාම මේ සත්‍ය පවතිනවා. සම්බුදු සමයක අප ලබන ප්‍රධානතම දේ තමයි මේ ධර්මය අපට ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කරගන ධර්මය මහා සංඝරත්නය පරපුරෙන් පරපුරට රැගෙන යන වශයෙන් අපට මේ යථාර්ථයට ඇහුම්කන් දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා කම්මසකත සම්මාදිට්ඨිය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය පාදක කරගත්තු ලෝකෝත්තර සත්‍ය පිළිබඳව තියෙන යථාර්ථය තමයි ලෝකයේ තියෙන රසයන් අතුරින් උතුම්ම රසය විදිහට දේශනා කළේ. හතරවෙනි කාරණය පඤ්ඤා ජීවින් ජීවිත මාවසෙට්ටං ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම් තාක් දුකක් එළඹෙනවා නම් ඒ දුක එළඹෙන්නේ දුෂ්ප්‍රඥ කෙනාට මෝඩ කෙනාටයි. ප්‍රඥාවන්ත කෙනා වෙත දුක එන්නේ නැහැ කියලා. කොහොමද ඒ දුක හටගන්නේ? ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට පතිත වෙන රූපාදී අරමුණු පිළිබඳව යථා ස්වභාවය අවබෝධ කර නොගත්තොත් ඒ රූප ශබ්ද ආදී හිත බැසගෙන අප දුක සමග වාසය කරනවා, ජරා මරණ ස්පර්ශ කරනවා. අන්නේ යථාර්ථයේ නුවණින් දැක්කොත් ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් අප ලබා ගන්නා උදැනුම තේරුම් ගන්න මොහොතෙහි ඒ නිරුද්ධ වෙච්ච දෙයක් බව දැනගත්තොත් අපට අවිද්‍යාවෙන් මිදිලා බාහිර ලෝකිනුත් නිදහස් වෙලා අභ්‍යන්තර නාමයන්තිනුත් නිදහස් වෙලා අපට දුකෙන් නිදහස්ව කාලය ගත කරන්න පුළුවන් කම ලැබෙනවා. මෙන්න මේ ජීවිතය තමයි දෙත්තේ දෙක්තමත්තං සුතේ සුතමත්තං ආදී වශයෙන් දැක්වෙන මේ බාහිර රූපයෙන් සහ අභ්‍යන්තර නාමයන්තේ නිදහස්ව ගත කරන ජීවිතය තමයි ප්‍රඥාවන්ත ජීවිතය. ඒ ජීවිතය ශ්‍රේෂ්ඨතම ජීවිතය විදියට භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අද අප මේ සාකච්ඡා කළ විත්ත සූත්‍රයෙන් ශ්‍රද්ධාවත් ධර්මයත් සත්‍යත් ප්‍රඥාවත් ජීවිතයට සාක්ෂාත් කරගන්න උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, ප්‍රඥාව සැලසේවා, උතුම් ධර්මාවබෝධය සැලසේවා. හැම දිනාටම තුන්වන් සරණයි.